සංගීතය ජීවිතයේ ප්‍රාණයයි. සංගීතය ජීවිතය පරිපූර්ණ කරයි. සංගීතයට ආදරය කරන්නා ජීවිතයට ආදරය කරන්නකි. සංගීතය ලෝ වෙනස් කිරීමට හැකි බලගතු ශාස්ත්‍රයකි. මන්ද ඒ ලෝටම ආදරය, සෙනෙහස, සතුට, දුක, මදහස හා කඳුල එක් කරමින් මිනිසුන් වෙනස් කරයි. සංගීතය යනු විශ්වයේ සියලු දෙනාම දන්නා එකම භාෂාවයි. දේවස්ථානයෙන් ආරම්භ වූ සංගීත දිවිය පොලිස් තූර්යවාදක කණ්ඩායමෙන් නිමනවල ප්‍රැන්සිස් ප්‍රනාන්දු තරු දහසක් මැද ගී එකතුව මෙසේ ඔබට පුදන වගයි. දස මාසයක් මා කුසේ දරා මෙලවට බිහි කළ මගේ අම්මේ, ඔබේ ලේ කිරට පෙරළුනේ. මා කෙරෙහි ඇති ඔබේ සෙනෙහස නොවේද? අසීමිත ලෙස දුක් ගැහැට විඳිමින් මා ලොකු මිනිසෙකු කළ මගේ දයාබර අම්මේ, ඔබටයි මේ උපහාරය. තරු දහසක් මැද ඉනෙන හිත් පහසේ සඳසා වියනුමයි මගේ අම්මෝ. මහ සරීරේ හිත් බිඳින රළ අතරේ සිහිල් සුළඟනුමයි මගේ අම්මෝ. නුඹේ උණුසුමටයි දැනෙන සෙනෙහසටයි ඉමක් කොනක් නම් නෑ මගේ අම්මා. කඳුලැලි පිසලන්නයි කුසගිනි නිවලන්නයි ඉමක් කොනක් නෑ මිනිදු අම්මා. තරු දහසක් මැද හිනෙන හිත් පහසේ සඳසා වියනුමයි මගේ අම්මා. මහ සයුරේ හිත් බිඳින රළ අතරේ සිහිල් සුළඟනුමයි මගේ අම්මා. ලේ කිරිවෙන්තයි මට පණ දෙන්තයි ඉමක් කොනක් නම් නෑ මගේ අම්මා. ඇස් පාදන්නයි සවිය ගෙනෙන්නයි ඉමක් කොනක් නෑ විනිදු මගේ අම්මා. අම්මා, අම්මා, අම්මා. අදහසක් මැදහින එන හිත් පාසේ සඳසාවිය නුබයි මගේ අම්මෝ මහසයුවේ හිත් බිඳිනා රළ අතරේ සිහිල් සුළඟ නුබයි මගේ අම්මෝ